එහෙම තමයි ප්‍රඥාව මෝරන්නේ, විදර්ශනාව මෝරන්නේ. විදර්ශනාව ප්‍රඥා පාරමිතාව එක සැනේ එක විනාඩි පහේ සර්ව සම්පූර්ණ වෙන්න නම් එයා සංසාරේ ඒක 99ක් 98ක් විතර සම්පූර්ණ පුරලා තියෙනවා අඟුලිමාලලා වගේ. එතකොට තමයි අර ටක් ගල හැයෙනකොට, දකින්නකොට, දැනෙනකොට තේරෙන්නේ. එහෙම නැත්තම් ටිකක් තේරෙනවා. ඒ තේරෙන ටික එයා පුරුදු කරනකොට, ඒක තුළ ජීවත් වෙනකොට, ඒක පොඩ පොඩ අත්දැකීමේ මෝරනකොට අරක ටික ටික ටික ටික අර නොතේරෙන ටික තේරෙන්න පටන් ගන්නවා. මේ පාරමිතා පිරණ ක්‍රමවේදය. දැන් උපාසක මාතර එකපාරට 50,000 වීදම් කළා දානයක් දෙන්න කියලා දෙන්න බෑ. ඇයි 50,000? එච්චර වීදම් කරන්නේ ඇයි? ඒ කියන්නේ ඒ වටිනාකම තියෙනවා. අද රුපියල් 200ක් දාන්නේ දෙන්න පුළුවන්. ඒක 200ක් වීදම් කළා දෙනවා. කෙසෙල් ටිකක් දෙනවා. අඹ ටිකක් දෙනවා. රුපියල් 1000ක් වීදම් කළා දානයක් දෙනවා. 1000ක් දුන්නානේ. ඊළඟ අවුරුද්දේ කියන එනම් අපි 1500ක්. ඔව් දැන් ගණන් වැඩිනේ. 1500ක් දෙනවා. අවුරුදු 3කට විතර පස්සේ කියනවා මේ ඒ කාලේ නම් අපි රුපියල් 1000කට 1500ට තමයි දාන්නේ. දැන් දෙන්න බෑ ඔක්කොම ගණන්නේ. දැන් 5000ක් විතර යනවා. ඔරොත්තු දෙනවා. ඕම ඕම ගිහිල්ලා අවුරුදු 15කට පස්සේ දැන් 75,000ක් යනවා. හැබැයි ගාණක් නැහැ. ඇයි අරකට උරු වෙලා සිත? ඇයි අර මානසිකත්වය දැන් හැදිලා? හැබැයි එදා එකපාරට 75,000ක දානයක් කියවම අපි දාන ලැයිස්ති නමස් කරගන්න. ඒ එච්චර වීදම් කළා දාන දෙන්න ඕනද? ඒම උමනාවක් නැහැ අපිට කියලා. ඇයි? අර ලෝභය. එහෙනම් මේ දාන පාරමිතාව පවා ලොකුවට කරන්නත්, අඩුවෙන් කරන්නත්, යම් කිසි ප්‍රමාණයකට සීමා වෙන්නත් අර ගුණේ බලපානවා. දැන් මෛත්‍රී කරනවා කාටද කරන්නේ? අපිට අතුරුකම් කරලා නැති, අපට නිନ୍ଦා නොකරපු, අපට කිසිම විරුද්ධත්වයක් නොකරන ඒ කට්ටියට හොඳට මෛත්‍රී කරනවා. අතුරුන්ට මෛත්‍රී වෙන්නේ නැහැ. ඒ කියන්නේ යාගේ මෛත්‍රී පාරමිතාවේ සීමාවක් තියෙනවානේ. අපට කරදර කරන කට්ටියට මෛත්‍රිය පාළ වෙන්නෙම නෑ. එයා මතක් කරනවත් අපි කැමති නෑ. ඒ කියන්නේ යාගේ මෛත්‍රියේ සීමාව කැඩිලානේ. එහෙනම් මේ මෛත්‍රී පාරමිතාව ගත්තාම ඒකෙත් නිදෝෂේ තියෙනවා. ඒකත් අර විදිහට තමයි. ඒකට සීමාවක් තියෙනවා. ප්‍රඥා පාරමිතා විශේෂයි ඒකේ. එකපාරටම අවබෝධ වෙන්නේ ඒක ක්‍රමානුකූලව තමයි යන්නේ. දානේ දීලා දීලා දීලා දීලා අන්තිමට ඇවිල්ලා වේලාම් බ්‍රාහ්මණය නෑ. දෙන එක කරදරයි. බෙදෙන එක ඊට වඩා කරදරයි. දැන් මම බෝඩ් එක මේක හැමෝටමයිති කැමැති කෙනෙක් කැමැතික කරන් යන. ලියලා බෝඩ් එක කෙල්ලුවා ගියා. දැන් ඒක පටන් ගන්නකොට කළාද? නෑ. පටන් ගන්නකොට උර බලනවා ඕම. ඕම පී අරන් ඕම ඇනලා ඕම කපනවා. ඒ කපන්නේ අම්මා වෙනුවෙන්. අම්මට පිපාසයිනේ. අම්මට මේ පිපාසය සම්සිඳන විතරයි ඒක බලන්නේ. අනේ කිසිම කෙනෙකුට පැළුවේ නැහෙනි. ඒම අර තමන්ට ඉස්සෙල්ලා මෛත්‍රී කරනවා. ළඟ ඉන්න කට්ටියට මෛත්‍රී කරනවා. ඥාතින්ට කරනවා. ඕම ඕම ඕම ටික ටික ඇවිල්ලා තනම මා කරුණා පාල වෙන ලෝක සත්‍යයටම. කුරා කුඹියටත් පාල වෙනවා. එහෙම ටික ටික මේක මේ මෝරන්නේ. විදර්ශනාව සීල පාරමිතාව එහෙම තමයි. සීලයත් එහෙම තමයි. සාමාන්‍ය මිනිසෙකුට පන්සිල් වලට වඩා රකින්න බෑ. ඉස්සෙල්ලා මේ පන්සිල් තමයි රකින්නේ. ඇයි එයාට පන්සිල් වලට වඩා කිසිම දෙයක් කරගන්න බෑ. පන්සිල් රකලා රකලා පස්සේ ආය සීල් රකින්නවා. අත් සීල් රකින්නවා. අට සීල් රකින්නවා. දස සීල් රකින්නවා. ප්‍රාතිමෝක්ෂ සංවර සීල් 227ක් රකින්නවා. කෝටිය සංවර සීල් රකින්නවා. සීලය සමාදන් වෙනවා. සම්පූර්ණ සමාධියටමපත් වෙනවා. ආයි යට රකින්න සීලයක් නෑ. නිරෝධයටමපත් වෙලා යනවා. සීල පාරමිතාව තේම තමයි. එකපාරට 10 දුන්නම රකින්න බෑ. සමහර කටින එකයි රකින්න පුළුවන්. මොකද්ද? කට පියාගෙන ඉන්න පුළුවන් මට අද සීල් ශාලාවේ මේ මුසාවාදේ අනිත් එකක්වත් රකින්න බෑ යට. එකක්වත් රකින්න බෑ. ඒක සීල් පවා ඒක තමයි ක්‍රමානුකූලව තමයි ඒක ඇදෙන්නේ. ඇයි කලින් එක කරලා නැති නිසා. කලින් ගෙනාවනම් ඒක මෙතන පටන් ගන්නවා. දැන් උපාසක මාත්‍ය බලාපොරොත්තු වෙනවා මේ කෙසල් ගෙඩියක්. හොඳට ගන්න. ඒක තමයි උත්තරේ. කෙසල් ගෙඩිය බලාපොරොත්තු වෙනවා. ආන්දර කෙසල් ගෙඩිය දුන්නාම උපාසක මාත්‍යගේ සිත සංසිඳෙනවද නැද්ද? ඇතුලේ තින්නේ කෙසල් ගෙඩියක්නේ. උපාසක මාත්‍ය කෙසල් ඇවිරිය බලාපොරොත්තු වෙනවා. කෙසල් ගෙඩිය දුන්නාම උපාසක මාත්‍ය ආක බලා ගන්න. උපාසක මාත්‍ය ආන්දර ඇයි ඕක කෑම කටහිරිච්චන ඇවිරියක්වත් තියෙන්න බෑ. ඇයි? ඒක නං සංසිඳෙන්නේ නැහැ. ඒක ගත්තත් ආන්දර වෙනුවෙන් ඒක කෑවත් උපාසක මාත්‍ය සිත පිරෙනවද? ඇයි අර ඇවිරියනේ ඔළුවේ තියෙන්නේ. ඒ වගේ තමයි මේ හේතුඵල ධාම දකින්න කෙනාට මේක මන් දකින්නේ ඒ ඵලයක්. මට ඵලමයි පේන්නේ කියලා කිව්වම දැන් හේතුව දකින්න ඕමනාව වැඩිනේ. හේතුව දකින්න ඕමනාව වැඩි වෙනකොට ඵලය පේනවාද යාට? දැන් උපාසක මාත්‍ය දැන් උපාසක මාත්‍යට පිටි කිලෝ එකක් ගෙනියන්න ඕනේ. හැබැයි මේ බෝඩරෙන් ගෙනියන්න බෑ. ඇයි? එතන ඉන්නවා මේ රාලාම කෙනෙක්. එයා කියනවා මේ පිටි ගෙනියන්න බෑ තානම්. ඇයි? මිරිස් ගෙනියන්න බෑ කිලෝ එකක්, පිටි ගෙනියන්න බෑ කිලෝ එකක්, ආල් ගෙනියන්න බෑ සේරුවට වඩා. භූමිතල් කාලරට ගෙනියන්න බෑ. ඔම නීතියක් තියෙනවා රටේ. ඒ ඒ ඒ කාලේ එහෙම තමයි. ඒ ඒ ඒ ප්‍රමාණය තමයි ගෙනියන්න පුළුවන්. හැබැයි පිටි ගෙනියන්න බෑ. දක්ෂයා මොකද කරන්නේ? රොටි වඩනවා. මොකද දහනකට රොටි ගෙනිනවා. කිලෝ 10ක රොටි දිනවා. හැබැයි රොටි තහනම් කරන්න බෑ. ඇයි පනත තියෙන පිටි ගෙනියන්න බෑ කියලා විතරයි. දහනේ ගෙනියන්න ගෙනියන්න. පිටි කිලෝ 10ක් මේ යන්නේ. පේන්න යනවා. බලක් ගන්න බෑ. එහෙනම් උපාසක මහත්තයා පිටි කිලෝ එක නෙමෙයිද මේ රොටි කියන එක? දැන් රොටි තානනම් මේ පිටි තානන්නේ. පිටි තානන්න රොටි තානන්නේ. බනිසුත් තානන්නේ. ලැබරියා ගෙනියන්නත් බෑනේ. ඒකෙත් යන්නේ පාම් පිටිනේ. ඒතර ඒකත් කිරලා බැලුවම කිලෝ එකට වැඩි නම් ඒකත් අල්ලන්න ඕනේ. ඇයි? ලැබරියා කියන්නේ පාම් පිටි තමයි. නම් ලැබරියා අල්ලන්නේ නැහැ. අර පිටි තිබුණොත් ඉතරලා අල්ලන්නේ. එතකොට දැන් අපි මේ හේතුඵල ධාම කියලා හේතු අර පිටි වාගේ. ඒක වෙනම එකක්. ඒක මිශ්‍ර වෙන්නේ නැති එකක්. ඒක මේම විතරමයි තියෙන්නේ. ඒක වෙනස් වෙන්නේ නැහැ කියලා අපි මේකක් දකිනවා. දැන් ලැබරියා බවට පත් වුනේ, රොටි බවට පත් වුනේ, බනිස් බවට පත් වුනේ ඒ පිටිමනේ. වෙනසක් තියෙනවද? නැහැ නේද? හැබැයි අපි ඒක පාම් පිටි කියලා පිළිගන්නේ නැහනේ. ඒක බනිස් කියලානේ කියන්නේ. ලැබරියා කියලානේ කියන්නේ. එහෙනම් මේ ඵලයේ වශයෙන් ක්‍රියාත්මක වෙන්නේ තේතුවමයි. ඵලයේ කියන්නේ තේතුවමයි. ආයේ ඒක වෙනසක් නැහැ. ලීය කියලා කියනවා. පොඩ්ඩක් අර අගිස්තික අර මුළු ටික ඔක්කොම මදිනවා ටිකක්. දැන් මේකට කියන මිට කියලා. උදළු මිට. දැන් ඒක අමුණන්න කලින් ඒකට කිව්වේ ලීය කියලානේ. ලී කැල්ල කියලානේ. දැන් ලී කැල්ල මිට උනේ කොහමද? ඒකමයි. නම වෙනස් වෙනවා. හේතුව ක්‍රියාත්මක වෙනකොට ඵලය. ක්‍රියාත්මක වුනේ නැත්තම් හේතුව. පාම් පිටි වෙනස් වුණාම බනිස්. වෙනස් වුණාම රොටි. හැබැයි වෙනස් වෙන තාක්කල් ඒක පාම් පිටි. මේ හේතුඵල ධාමත් ওই වගේ. අයි මෙච්චර සරල කරන්නේ. ඒක එතකොට තේරෙනවා පාසක මාත්‍ය. දැන් අපිට කෙනෙක් බයිනවා. හේතුවද ඵලයේද? ඵලය. බයින්නේ හිතනවා තාම බැන්නේ නැහැ. ඒක හේතුව. ඇයි ඒක තාම ක්‍රියාත්මක වුන්නේ නැහැ? ක්‍රියාත්මක වුන්නේ නැති ඒ ඵලයට බලන්න ක්‍රියාත්මක වුන්නේ නැති ඵලයට හේතුව කියලා කියනවා. ක්‍රියාත්මක වෙන හේතුවට ඵලය කියලා කියනවා. පැහැදිලිද? ඕක කියන්න තමයි අර කොච්චර උදාහරණ කිව්වේ. ක්‍රියාත්මක වෙන හේතුවට ඵලය කියලා කියනවා. ක්‍රියාත්මක නොවුන ඵලයට හේතුව කියලා කියනවා. ඇයි ඒක තාම ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ නිසා ඒ ඵලයට හේතුව කියලා කියනවා. මේක ක්‍රියාත්මක වෙනවා. ඒ හේතුවට ඵලය කියලා කියන මේ නම් දෙක වෙනස් වෙන එකයි වෙන්නේ. ඒකම තමයි. දැන් උපාසක මාත්‍යට මේ හේතුවක් තියෙනවා. දවල් පොල්ලකින් ගන්න පොළු පාරක් වදින්න තියෙන හේතුවක්. රෑ වැදෙනවා. දැන් දවල්නේ වදින්න තිබුණේ. දවල් හේතුවක් තිබුණා පොළු පාරක් වදින්න. ඒ පොළු පාර මොනාර හේතුවක් නිසා ප්‍රමාද වෙලා රෑ වදිනවා. දැන් මේක හේතුවද ඵලයේද? කොහොමද ඒක ඵලය වුනේ? දැන් දවල් පොළු පාරමනේ. කරවල වැටුණාට පොළු පාර වෙනසක් නැහනේ. පොළු පාර වෙනසකුත් නැහැ, පුද්ගලයා වෙනසකුත් නැහැ, ගහපු කෙනා වෙනසකුත් නැහැ. මේක අර දවල් පේන්න වෙච්ච දේ දැන් පේන්නේ නැතුව කරවල වෙන්නේ. වෙනසක් තියෙනවද? ඔන්න ওই වගේ තමයි. හේතුඵල ධාමත් එහෙම. අරක ක්‍රියාත්මක වෙන නිසා, අරක යම්කිසි මේ ඵලයක් නිර්මාණය වෙන නිසා අපි ඒකට ඵලය කියලා කියනවා. හේතුවත් ඵලයක් තමයි. ඒක තාම ක්‍රියාත්මක වුනේ නැහැ. අපට ඒක අල්ලන්න බෑ, දැනෙන්නේ නැහැ. ඒ නිසා අපි ඒකට හේතුව කියලා කියනවා. ඒක හරියට කියනවා නම් ක්‍රියාකාරීත්වයක් නැති අවස්ථාවට හේතුව කියලා කියනවා. හැබැයි ඒ ක්‍රියාකාරීත්වයේ නැති අවස්ථාවකුත් ක්‍රියාකාරීත්වයක් තමයි. දැන් බලන්න හේතුවක් තියෙනවා. ක්‍රියාත්මක වුණාම ඵලය බවට පත් වෙනවා. දැන් ක්‍රියාත්මක වුණාමනේ ඵලයක් එන්නේ. දැන් ඵලය එන්න කලින් හේතුව ක්‍රියාත්මක වෙන්නේ නැද්ද? මෙච්චර කාලයකට පස්සේ මම පරිසම් දෙනවා කියන එක දැන් මෙච්චර කාලයක් මම දැන් ක්‍රියාත්මක වෙනවන්නේ. මෙයා තුන දැන් එතන ඵලයක් තියෙනවනේ. මේ හේතුඵල ධාම ටිකක් සංකීර්ණ විෂයක්. හොඳම දේ තමයි මේ ලෝකයේ හැමදේම හේතුවත් ඵලයක් එක්ක තියෙන එකත්, ඵලයක් හේතුවත් එක්ක තියෙන එකත්. මට මේ පැයෙන්නේ, හැයෙන්නේ, දැනෙන්නේ, හැඟෙන්නේ ඔක්කොම හේතුඵල දෙකම තමයි. ඒකට කියනවා හේතුඵල ධාම කියලා. හේතුඵල ධාමෙන් පේනවා, හේතුඵල ධාමෙන් හැයෙනවා, හේතුඵල ධාමෙන් දැනෙනවා, හේතුඵල ධාමෙන් මං ජීවත් වෙනවා. ඇසිරෙනවා. මෙන්න මේක දෙකම එකට තියෙනවා කියලා දැක්කාමත් මේ ප්‍රශ්නේ විසඳෙනවා. එහෙම නැතුව වෙන වෙනම දකින්න එක විදර්ශනා වඩන කමටහනක්. ඒක වරදක් නෑ. හැබැයි ඒක විදර්ශනා වැඩෙන පැත්ත. ඵලයෙන් හේතුව දකින්න එකත් හේතුවෙන් ඵලයෙන් දකින්න එකත්. එයාගේ ප්‍රඥාව ගොඩාක් මෝරනවා. නිරෝධ සමාපත්තියට එච්චර ලොකු එකක් අවශ්‍ය නෑ. ලෝකෙට බණ කියන්න ඕනේ නම් මිනිස්සු ඈතර කරන්න ඕනේ නම් ගොඩක් කටේ පීඩ වෙන්න ඕන විදර්ශනා වඩන්න ඕනේ. ප්‍රඥාව වඩන්න ඕනේ. නැත්නම් ප්‍රඥාව වඩන්න මේ අවශ්‍ය නෑ මේ කෙලෙස් වලින් නිරෝධ වෙන්න තේරුම් ගන්න ටික තමයි අවශ්‍ය. දැන් ඇත්තටම පූසෙක් ඉපදෙනවා පසමත. දැන් බලලාට පැටව දානවනේ. පැටව දැම්මම පූසෙක් ඉපදෙනවා. ඒ පූසට කිරි බොන්නේ මේමයි. නිදාගන්නේ මේමයි. ඈරෙන්නේ මේමයි. ඈනුන් අරින්නේ මේමයි. කයින්නේ මේමයි කියලා කවුද කියලා දුන්නේ? ඒ ලොකු පූසා ළඟට එනකොට ටග්ගල එයා කිරි බොනවනේ. එයාට හිතෙනවනේ ඒ අම්මා ඇවිල්ලා එනට ටග්ගල කිරි බොනවා. කවුද ඒක කියලා දුන්නේ එයාට? කවුරු කියලා දුන්නේ? ඒ ටික එයාගේ ඔළුවේ තියෙනවා. ඒ වගේ නිරෝධ සමාපත්තියට පත් වෙන කෙනාට අර මූලික දත්ත ටික. මේ හැම දෙය තුළම විඩාවක් තියෙන්නේ. හැම දෙය තුළම මූලාවක් තියෙන්නේ. හැම දෙය තුළම පැවත අන්න මේ මූලික ටික තේරුණා නම් එච්චරයි. අර නිවන් දකින්න පුළුවන්. ඒකට මාළුකු විශේෂයක් ඕනේ. බලලා ළඟට ගියාම පැටියා දන්නවා කිරි බොන්න ඕනේ කියලා. එයාට කවුරුත් කියලා දෙන්නේ නැහැ. කවුරුත් එයාට උගන්වන්නෙත් නැහැ. කටවල් ඇරලා කිරි තියලා බොන්න බොන්න කියලා මේ උගුරට මේ මතගාලා ඒව මොකවත් කරන්නේ නැහැ. ළඟටකින් හිටගත්තාම එයා දන්නවා. එහෙනම් අපි මේ බලනකොට අපට ඒක වැටහෙන්න එපා. මේ හැමතැනම තියෙන මුලාවක් කියලා. දුකයි කියලා. අතේ තියෙන සල්ලි, ගෙවල්, දොරවල් මේ හැමතීම දුක, මේ ඔක්කොම මුලාවක්. හැමතැනම පැවත්ම. අර පුස්තරගේ පැටියා ළඟට යනකොට එයාට තේරෙනවා වගේ අපට තේරෙන්න එපා. ඒ කියන්නේ මූලික දත්ත ටිකක් නැහැ අපිට. මූලික දත්ත ටික නැහැ. ඒ නිසා අපට ඒක තේරෙන්නේ නැහැ. ඒක තේරිච්ච කිසිම කෙනෙක් ලෝකේ නවතින්නේ නැහැ. පැවත්මක් නැහැ කට්ටියට. ඒ කියන්නේ අපට ඒ ටික තේරිලාවත් නැහැ. දැන් මිනිස්සු ඉපදෙනවනේ. මිනිස්සු ඉපදුනාම අම්මා එයාව පපුවට ලං කරනවා. කිරි උරන්න කියලා කවුද කියලා දෙන්නේ යාට? කිරි උරන්න කියලා කවුරුද කියලා දෙන්නේ? කොහොමද යවුරලා බොන්නේ? කවුද එයාට කිව්වේ ඒක? ඉපදිච්ච කෙනාට දන්නේ නැහනේ. එතකොට ඒ උරන ක්‍රමේ කාගෙන්ද ඉගෙන ගත්තේ? ඒ කියන්නේ මූලික දත්ත ටික තියෙනවා. අද වෙලා තියෙන්නේ මේ මිනිසත් භවයේ අර මේ නිවනට අවශ්‍ය මූලික ටික නෑ අපට. ඉඳගෙන ඉන්න එක දුකක්, හිටගෙන ඉන්න එක දුකක්, කල්පනා කරන එක දුකක්, ජීවත් වෙන්න වේසන එක දුකක්, ජීවිතය ආරක්ෂා කරන්න විඳින එක දුකක්, මේවා නඩත්තු කරන එක දුකක්, සැප විඳින්න කියලා වල අනාගතේ බලාපොරොත්තු තියානින්න එක දුකක්. මේ හැම දෙය තුළම මේ පැවත්මක් තියෙන්නේ, මොළාවක් තියෙන්නේ, දුකක් තියෙන්නේ. ඒක තේරුම් ගන්නේ මූලික අවබෝධය තියෙනවා නම් විදර්ශනාවක් අවශ්‍ය නෑ. ඒක ටික වැඩ. ඒක නැති නිසා තමයි විදර්ශනාව කවස්. ඒ මූලික ටික නෑ යාට. දුකයි කියලා යද කියන්න ඕනේ. මේක මුලාවක් කියලා කියන්න ඕනේ. මේක තුළ තියෙන පැවැත්ම කියලා උදාහරණ 25කින් විතර යාට බණක් කියන්න ඕනේ. එතකොටලු යාට තේරෙන. ඒ කියන මූලික ටික නෑ යාට. මූලික ටික නැති දරුවන්ට මොකද්ද කරන්නේ? කිරි දොවලා බෝතලෙට තියලා කට ඇරලා බෝතලෙට දාලා මිරිකනකොට කටට යනවනේ කිරි. නායවානවා. නායවානකට උස්ම ගන්න කොහෙන්ද? කටෙන්. උස්ම ගන්නකොට කිරිත් එක්ක උස්ම ගන්න. එතකොට යනවා. කිරි ටික බඩට යනවා. ඒ මොළු කරන්නේ. කට හැරලා කිරි ටික කටට දාලා නායවානවා. වැව්වම ඊටපස්සේක පෙවෙනවා. උස්ම ගන්නේනවා. එතකොට අර ටික ඇතුළට යනවා. දැන් ඕම එකක් තමයි කරන්නේ සමාධි මිනිසුන්ට. ඇයි අර මූලික ටික නැහැ. උදේ ඉඳලා අවස් වෙනකන් එනකොටල බැරි ගැයලා ගායට වැටෙනකොට ඒ මනසට තේරෙන්නේ නැද්ද සසල දුකයි කියලා. මස්පිඩු රිදෙනකොට තේරෙන්නේ නැද්ද සතර දුකයි කියලා. ගෙදරේන කිරියම්ම කිරියත්ත නැති වෙනකොට අම්මා තාත්තා මැරෙනකොට මම මේ මේ මේ විදිහට මැරෙනවා කියලා තේරෙන්නේ නැද්ද? ගෙදර ලෙඩ වෙන්නකොට මම ලෙඩ වෙනවා කියලා තේරෙන්නේ නැද්ද? මූලික ටික නැහනේ. ඒ සතර නිමිතයට පේන්නේ නැහැ. එතකොට මේක මටත් වෙනවද? කිරියම්ම කිරියත්ත නැහැ. මැරිලා දැන් අවුරුදු 7යි නේ දාන්නේ දෙන්නේ. ඒ කියන්නේ අම්මා තාත්තත් නැහනේ. එතන මමත් මැරෙනවනේ. එතන මැරෙන්න මම මොකටද මේ නඩත්තු කරන්නේ? මූලික ටික තේන්නේ නැහනේ. ඒ අවශ්‍ය දත්තේ නෑ උළුවේ. ඒක වැහිලා, අවිද්‍යාවෙන් වැහිලා. අවිද්‍යාව වැඩිපුර පේන කෙනාට විද්‍යාව අඩුවෙන් පේනවා. විද්‍යාව වැඩියෙන් පේන කෙනාට අවිද්‍යාව අඩුවෙන් තියෙනවා. අපි වැඩිපුර අවිද්‍යාවෙන් ඉන්න නිසා විද්‍යාව පේන්නේ. ඔච්චර වෙනස. ආර්යවරුන්ටයි පුතජනයිටයි ඔච්චර වෙනස. දැන් අපි විද්‍යාවට උරු වෙනවා. විද්‍යාව පුරුදු කරනවා. ආර්ය අෂ්ටාංගික මාර්ගය තමයි විද්‍යාව. සතර සතිපට්ඨානය තමයි විද්‍යාව. චතුරාර්ය සත්‍ය තමයි විද්‍යාව. පටිච්ච සමුප්පාදය තමයි විද්‍යාව. මොනවා කිව්වත් එකම තමයි. එකම දේ වෙන්නේ.